ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ආයුං ආරෝග්‍යං වන්නං සංඝං උච්චාකුලීනතං තතියෝ පත්ථයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා අප්පමත්තෝ උභවත්තේ අධිගණ්හාති පණ්ඩිතෝ දිත්තේව ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාභිසමයාධීරෝ පණ්ඩිතෝති පෞච්ඡතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුමලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත්නුවර ජේතවනේ මහාවිහාරයේ වැඩ සිටින කාලෙකදී පසේ නදී කොසෝ රජතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ අප්‍රමාද සූත්‍රයේ ගාථා තුනයි මේ ප්‍රකාශ වුණේ. පසේ නදී කොසෝ රජතුමා රාජකීය පහකට අධිරාජ කෙනෙක්. මෙතුමා බෞද්ධාගම වැළඳගත්තන් සිට දවස දෙවාරයක් ජේතවනාරාමයට යනවා ළඟින්ට බණ අහන්න. එසේ බණ ඇහෙන නිසා මෙතුමාට භාවනා ක්‍රම ගැන පළකුරුද්දක් ඇති වුණා. තමන්ගේ රජමාලිගාවේ මතුමාන්තලාවට ගින් දවසේ සුළු වෙලාවක් හරි භාවනා කරන්න මෙතුමා අත්වල ගැහුණා. එසේ භාවනා කරන සමහර අවස්ථාවේ හිතර නැගෙනවා ගැටලුට යා බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගන්නවා. එක දවසක් එහෙම ගිහින් තමන්ගේ හිතර නැගුණු ගැටලුවක් අසාසිතිය. ස්වාමීනි මං හිත විවේකීව භාවනා කරද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට නැගුණා. මනෝලෝ ජීවත් වෙන මිනිසයන්ට මෙලව සැප සම්පත්තියත් පරලෝ සැප සම්පත්තිය දෙකම කර ගැනීමට ඒකායන මාර්ගයක් තියෙන්න තෝන. ස්වාමීනි මේ කායන මාර්ගයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා තියෙනවා. මෙලව සැප විහෙරණ සංඛ්‍යාතේ මෙලව අභිවෘද්ධිය පිණිස පරලෝ සුභති සැපත් නිවන් සැපත් කියන පරලෝ සැපේ පිණිස හේතු වෙන එකම මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගේ හඳුනුනා මෙන්න මෙහෙම. අප්පමාදෝ කෝ මහරාජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගය තිත්තේති දිට්ඨ ධම්මිකං චේ වත්තං සම්පරායකං චත්තං මහරජේ අප්‍රමාදයේ කිය එක ධර්මයක් තියෙනවා. මේ එකම ධර්මයේ මෙලව අභිමතාර්ථයයි පරලව සුගතිය නිවනයි කියන සම්පරායක අර්ථය දෙකම සාක්ෂාත් කර ගැනීමට ඒකයන මාර්ගයක් වෙනවා. මහරජ මේ මනුලොව පාගමනින් ඇවිදින අපමණ සතුන් ඉන්නවා. ඒ සතුන් අතර ඇතාගේ පාසටහන විශාලයි. අනිත් සෑම සතෙකුගේ පාසටහන ඇතාගේ පාසටහන ඇතුලේ තියන්න පුළුවන්. ඇතාගේ පාසටහන දිගින් පළලින් වටින් විශාලයි. ඒ වගේ මහරජේ මෙලව දියුණුවට පරිලව සුගතියට නිවනට හේතු වෙන යන්තා කුසල ධර්ම යාපත් ගුණ ධර්ම ඇතොත්තේ සියල්ල අප්‍රමාදෝ කියන එක දහම් පදයේ ඇතුළට අන්තර්ගත වෙනවා. අප්‍රමාදෝ කියන මේ දහම් පදයේ සීලම කුසල ධර්ම සම්පින්දණය කරගෙන තියෙනවා කියලා පහදා දී මේ ගාථා තුන දේශනා කළා. ආයුං ආරෝග්‍යං වන්නං සද්දං උච්චාකුලී නැතං රතිවපත්‍යන්තේ නෝලාරේ අපරාපරේ. යම් කෙනෙක් හිතනවා පතනවා මේම මත මේ ජීවිතයේ උපනුපම් භවයක් පාසාම දීර්ඝාස ලැබේවා කියලා හිතෙනවා. මත මේ ජීවිතයේ නිවන් දකින්නට උත් නිරෝගී ජීවිත ලැබේවා කියලා හිතෙනවා. ආයුං ආරෝග්‍යං මට මේ ජීවිතෙත් මතු නිවන දක්වාම උපනුපම් භවයක් පාසා බොහොම ලස්සන වර්ණවන්ත රූප සම්පත්තියක් සහ ගුණ වර්ණාව ලැබේවා කියලා හිතෙනවා. මට මින් ඉදිරියට නිවන දක්වා සුගතියක්ම ලැබේවා කියලා පතනවා. මට මේ ජීවිතේෙන් මතු භවයන් හිදීද උසස් වංශවත් ජීවිත ලැබේවා කියලා හිතෙනවා. මට මේ ජීවිතයේ නිවන් දකින අතුරු ජීවල් දරුවන් ඉඩකඩම් යාන වාහන රන් රිදී මුතුමැණික් මිල මුදල් හොඳ අමුදරුවන් හොඳ සේවක සේවිකාවන් හොඳ කලන මිතුරන් හොඳ නාමයක් හොඳ කීර්තියක් හොඳ යසසක් හොඳ ඓශ්වර්යයක් ලැබේවා කියලා හිතෙනවා. මේ වාගේ මිනිස්යන් විසින් හිතන දේවල් අපමණ තියෙනවා. ඒ හිතන පතන යහපත් දේවල් සපන කර ගැනීම පිණිස අප්‍රමාදම් පසංසන්තී පුණ්‍ය කිරියාසු පණ්ඩිතා බුද්ධ ආදී පණ්ඩිතෝත්තමයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ අප්‍රමාදව කුසාග්‍රස් කර ගැනීමෙනුයි. මේ අර්ථයේ සිද්ධ වෙන්නේ අප්‍රමත්ව උභවත්ති අදිගන්නාති පණ්ඩිතෝ අප්‍රමාදව කුසල කරගත් ඥානවන්තයා මෙලව අභිමතාර්ථ සැපයයි පරලව සුගති සැප නිවන් සැපයයි සියල්ල සාක්ෂාත් කරගන්නවා. දික්ඛීමේ ධම්මේ යෝ අස්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ. මේ මනුලවදී යම් බඳු සාසනාවක් සම්පත්තියක් ඇතොත් ඒවත් මින් ඉදිරියට නිවන දාකා සුගති ලෝකවල සැපතත් නිවන් සැපතත් අත්තාදි සමයා මේවා අත්තර ගන්න තැනැත්තා පණ්ඩිතෝති පෞච්චති සැබෑම ඥානවන්තයෙක්යි කියෙමි. මේකයි ගාථා තුනේ කෙටි තේරුම. ඒ කියන්නේ සෑම දිනකට අවශ්‍ය වෙනවා නිරෝගී සුවයෙන් දීර්ඝාසෙදින්න. කිසි කෙනෙක් අපාත යන්නේ කැමති වෙන්නේ නැහැ. කිසි කෙනෙක් නියත කුලයක උපදින්නේ කැමති වෙන්නේ නැහැ. ඒ වගේම කිසිමින් දුප්පත් වෙලා උපදින්නේ කැමති නැහැ. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නම් අප්‍රමාදව දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් යෙදීනම එකම මාර්ගය වෙනවා. ඒ සියල්ල මේකාසු කරල එක වචනින් තමයි අප්‍රමාදෝ කියා දේශනා කෙලි. දානේ කියන්නේ අප්‍රමාදයක්, සීලේ කියන්නේ අප්‍රමාදයක්, භාවනා කියන්නේ අප්‍රමාදයක්, දැඩි කියන්නේ ගෞරව කිරීම අප්‍රමාදයක්, රාගයෙන් වත් පිළිවෙල කිරීම අප්‍රමාදයක්, බණ ඇසීම අප්‍රමාදයක්, බණ දෙසීම අප්‍රමාදයක්, පින් දීම අප්‍රමාදයක්, පින් අනුමෝදන් වීම අප්‍රමාදයක්, හැම කුසලයක්ම අප්‍රමාද කිරීමේ ප්‍රදේශය ඇතුළත් වෙනවා. මේක බොහොම වැදගත් නිදසුන් වලින් අපට හොයාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍යක වැඩ ඉන්න දිනක සිද්ධියක්. මිත්‍රයෝ දෙන්නේ බුද්ධ ශාසනය ගැන හැඳින්වීමක් නැති කාලේ තෞස්ත වෙද්දෙන් පැවිදි වුණා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ටික කලක් ඉඳලා ආපහු ගෙදරට ආවා. තෞස්තන් පුරන්න බැරි වුණා. අනිත් එක්කෙනා රැඳී භාවනා වඩා දියස් නුන ලැබුවා. ගෙදර ආපු තවුසා ජීවිතයක් ගත කරමින් කුඩා දරුවෙක් ඇති වුණාට පස්සේ මේ අත දරුවත් වඩාගෙන දරුවගේ මවත් එක්ක ගියා. තමන්ගේ මිතුරු තාපසයන් වාසය දැකලා එන්නේ මව්පියන් දෙන්න වඳිනකොට සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා තාපසතුමා ආශිර්වාද කළා. දරුවලව වන්දනවට නිශ්ශබ්ද වුණා. කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි මේ දරුවාට දීර්ඝාසපතමු නැනවේ. මේ දිවස් ඇති තවසානම් කිව්වා මේ දරුවාට ආයුෂ නැහැ. දවස් 7යි තියෙන්නේ. ඒ නිසා මේ දීර්ඝාව පැටියම නිෂ්ඵලයි කිව්වා. අනල කිව්වා අනේ ස්වාමීනි අපට නිශ්චය ඉන්නේ මේ දරුවා රැකගන්න අපට උපදේශයක් දෙන්න. ඇත්ත වශයෙන්ම මට කියන්න උපදේශයක් නැහැ. ඔයත් සතුරු නම් අන්නහවල් ආරන්නේ ලැබේ ඉන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නම් උපදේශක් දෙයිකින් හම්බෙන්නේ කිව්වා. මේ දින ගෙදර යන්නේ නැතුව කෙලීම බුදුරජාණන් වහන්සේ සමුක වෙන්න ගියා. ගන්නේකොට දෙමාවපියෝ දෙන්න වන්දිනකොට බුදුරජාණන් වහන්සේ සුති හෝතු දීගායකෝ හෝති කිව්වා මිසක් දරුවා වන්දනකොට මොකක් කිව්වේ නැහැ. දරුවාට ආශිර්වාද කරන්න කිව්වම අර වගේම උත්තරයක් ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දරුවාට දවස් 7යි වාසය තියෙන්නේ. ඉතින් අම්ලක අනේ ස්වාමීන් වහන්සේ අපි ආවෙම මේ ගැන උපදේශයක් ලබා ගන්නටයි. ඒ නිසා මේ දරුවාගේ ජීවිතේ රැකෙන්න අපට උපදේශයක් දෙන්න මැනව. බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට උපදෙස් දුන්නා. ඉතින් ඒගොල්ලෝ බෞද්ධ නෙමෙයි කලින්. ඒවා තමන්ගේ නිවසේ ඉදිරිපිට මණ්ඩපයක් ගහනද ස්වාමීන් වහන්සේ 8 නමක් 12 නමක් 16 නමක් වාඩි වෙන හැටියට ආසන පනවන්න වටේට මේ දරුවාටත් මැද ආසනයක් පනවන ඉදි කරවන්න ස්වාමීන් වහන්සේලා වඩා හිඳුවලා ස්වාමීන් වහන්සේලාට කලක වේලාවට සිව්පස්සේ පිළිගන්වමින් කිරිත් දේශනාවක් පවත්වන්න මේ දෙන්නා කියලා ස්වාමීන් අපට මංග මේ මඩුවක් ගන්න පුළුවන් මණ්ඩපයක් ඉදි කරන්න පුළුවන් අපර සංගරාඥයේට කැමැති තා කුපස්ථාන කරන්න අපට පුළුවන් සිව්පස්යෙන් සංග්‍රහ කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලා කොහොමද ලැබෙන්නේ? බුදුරජාන් වහන්සේ අදාළ හොඳයි. මම ඒක ඉෂ්ට කර දෙන්නම්. ඉතින් මේ දෙන පුදුම සන්තෝෂයෙන් ආපසු ගියේ. ගියලා අසල් දෙයක් ගෙවල් වාසී අයත් කැදවල කියව අනේ අපට උදව් වෙන්න මේ මණ්ඩපයක් වහාම ගහ ගන්න ඕනේ කියලා වහයිලා ත්‍රිත් මණ්ඩපයක් ඉදිකලා. ඒ සියල්ල කළා ඉදාම ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්නේ. ඊයින් කියවා දැන් පිරිත් මණ්ඩපේ සම්පූර්ණයි අපේ ස්වාමීන් වහන්සේලා ලැබේවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ උපදේශයෙන් අට නමක් ලැබුණා. මේ අට නම වැඩම කරවාගෙන ගිහින් උන්වහන්සේලාට පහසු වෙන සලසන පිරිත් දේශනේ පටන් ගත්තා. මේ දරුවා මැද්දේ සතප්පගෙන ඉන්නවා. පිරිත් දේශනාවසෙන් පැවැත්වෙන රතන සූත්‍රාන්ත දේශනාව ඉන්දන් දවසක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් ත්‍රිණගම් කේලියට පිරිත් දේශනා කළා. හත්වෙනි දවසේ හැන්දෑවේ බුදුරජාන් වහන්සේ දෙන්න වැඩියා බුද්ධ ආසනයක් පනවලා තිබුණේ එක වාඩි වුණා. බුදුරජාන් වහන්සේ පිරිත් මණ්ඩපේ වාඩි වෙලා ඉන්නකොට මහේසාක්‍ය දෙවියෝ එනවා. තඳින් දෙනවා. මහේසාක්‍ය දෙවියෝ බ්‍රහ්මෝ පැමිණීම නිසා අර මේ දරුවාට වෙන්න තිබිච්ච විපත්තිය මගහැරුණා. මේ දරුවාට වෛර යක්ෂෝ දීපත්‍යක් වෙන තිබුණේ. ඒ යක්ෂයාට ලං වෙන්න දරුවෝ ගියා බුදුරජාන් වහන්සේත් වැඩි ඉන්නවා සීලවන්ත සංඝරත්නය වැඩි ඉන්නවා දෙවි දේවතාවෝ තහසී ඉන්නවා. එයා මොනෝසේ යන්නම ගියා එන්න බෑ. ඒ උදේ පාන්දර දෙමව්පියෝ මේ දරුවයි වන්දනා කළා බුදු පාමුල. එදා දරුවා වඳිනකොට සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා සරුවඥන් වහන්සේ ආශිර්වාද කළා. දෙමෝකෝදෙනන්ට පුදුම සන්තෝෂයක්. දගයාපත්තේ ඉල හිට අනේ ස්වාමීන් කොච්චර කලක් මේ දරුවාට දීර්ඝාස ලැබෙයිද? අවස ලැබුණා දරුවාට අවුරුදු 120ක් දීර්ඝාස ලැබුණා. සාදු සාදු ස්වාමීන් වහන්සේ අදපටන් අපි සැබෑ බෞද්ධෝ තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. දැන් මේ දරුවා කතා කරන දැන තේන වයසේන කොට දෙමෝකෝ දෙන්න හොඳට ආගම ධර්මයේ මේ දරුවාට උහුරු කෙරුවා. පංචශීලයෙන් හොඳින් හුරු කෙරුවා පොයට අටසිල් ගන්නත් හුරු කෙරුවා. දැසහත පිළිලා. අටසිල් අරගෙන විහාරයේ බණ අමින් ඉන්නකොට ස්වාමින් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මෙන්න මේ දරුවාට තමයි මාර්ගයක් තිබිලා අර 7000 පිරිතෙන් සුවය ලැබුණේ. මේ දරුවාට නිසා නමක් ලැබුණේ ආයු වර්ධන කුමාරයා. ඉතින් මේ ප්‍රවෘතිය ධම්සභා මණ්ඩපේ සාකච්ඡා වෙද්දී සරුවක් යන වාසෝ කෙන්නේ වැඩි. කතා කරමින් හිතේ දේව මාතෘකා කරන වන්දනා කිරීමේ අනුසස්වාදා දෙමින් අභිවාදන සීලෙස ගාථාව දේශනා කළා. ඒ දේශනේ විස්තර වෙනකොට මේ දරුවා සෝවාන් ඵලයට පත් වුණා, තවත් අය මගඵල නිවන් සුව ලැබුවා. මේන් පැහැදිලි වෙනවා අර තමන්ගේ సంతානෙ අප්‍රමාදව කරගත් කුසල බලයෙන් පිගිච්ච විපාක වාරේ මගහැරුණ හැටි. ඒ කියන්නේ දිවස් ඇති තාපස කෙනෙකුන් විසිනුත්, සරුවක්යන් වාසී විසිනුත් ප්‍රකාශ කළ වචනේ එක හා සමාන සත්‍ය වචනයක්. 17 මේ දරුවා ජීවත් වෙන්නේ තිබුණේ. නමුත් ඒ 17 කලේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව නැමැති අප්‍රමාද ප්‍රතිපදාව නිසා දරුවාගේ මාර්ග බාධක සියල්ල ඉවත් වෙලා අවුරුදු 120කට ජීවත් වෙන්නේ ආයු වැඩිමා. අන්න ආයු සම්පත්‍ය ලැබෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ සුළු පියා කෙනෙකුගේ දරුව තමයි මහා නාම ශාක්‍ය රාජ්‍යරුයි අනුරුද්ධ රහතන් වහන්සේ කොහිනේකද නැගිටියයි. ශාක්‍ය වංශිකයෝ මේ රෝහිණී නැගණිය බොහෝම ලස්සන ශරීරයක් ඇද්ද දරුවේ. ඒ කියන්නේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ පැවිදිව රහත් වුණා, මහා නාම වැඩිමහල් සහෝදරයා රාජ්‍ය දෙපත් වුණා. ගෙදර හිටියේ මේ රෝහිණී. මේ රෝහිණියට ඇති වුණ නපුරු කුෂ්ඨ රෝගයක් තරුණ වයසේදී. කලින් බොහෝම ලස්සන රත්තරම් පාඩි සිරුරක් ඇති මේ රාජ කුමාරිකාව කාටවත් මුණ දෙන්න බැරි විදිහේ කුෂ්ඨ රෝගියකින් යටපත් වෙලා ගෙදර මුල්ලට එලා අඳාන තමයි ඉන්නේ. ඕක දිවසෙන් දැක්ක සරුවත් මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ. ගෙදර වැඩලා අනිත් පැත්ත වැඳ වෙලා කෝ නැගෙන කිලිහෙව. නැගෙන එළියට එන්න අඳාන දොර මුල්ලේ ඉන්නවා. එන්නේ කියන්නේ ආවා අඳාගෙන වැඳ වැටුණා. කියන්න නම් ඊ මම ආවේ නංගිට බෙහෙතක් කියලා දෙන්න. අනේ ස්වාමී බෙහෙත් වලින් නම් දැන් වැඩන්නේ නැහැ. කරණ දෙන බෙහෙත් ඔක්කොම කල ඉවරයි. මට ඉක්මනින් මේ පරිලෝ යන්නයි දැන් ඕන. දැන් මේ පරිලෝ ගියාද කර්මාවසියෙන්නේ නැහෙනි. කර්මාවසියෙන්නේ බෙහෙතකුයි මං කියන්නේ. හොඳයි ස්වාමීනි කියන්නේ. නංගිගේ තියෙනවානේ රත්තරන් ආභරණ. මෙයා මිල කරලා ලැබෙන මුදලින් මේ ඉඩමේ මේ මාලිගා තියෙන ඉඩමේ හදන්න සංඝයාත ආසන ශාලාවක්. ඒ ආසන ශාලාව වත්පිළිවෙත් කරන්න මෙන්න මේකයි දෙහෙත. සාදු සාදු ස්වාමීන් වහන්සේ ඒක නම් කරන්න පුළුවන් කියලා රංකාව නොක්කෝ මිල කරාම රං ආභරණ මිල කරාම රංකාව නො 10000ක් ලැබුණා. තමන්ගේ වැඩිහිටියන්ගේ සහායෙන් යෙපලහදල ආසන ශාලාවක් මුල්ගල් තිව්වා. මුණගාව තබාපු දා ඉඳලා මෙතුමේගේ කුෂ්ඨ රෝගේ ටිකින් ටික අඩු වෙන්න ගත්තා. දැන් මෙතුමේ දිනපතා මේක වැඩට ගිහින් උදව් වෙනවා. නිදුරාම දෙනවා, ගල් ගඩොල්ලාදී ලංකර දෙනවා, වතුර ඇදලා දෙනවා, බදාමල්ලා දෙනවා, ඒවා ලංකර දෙනවා, ඒ වගේ දේවල් කරනවා. කොහොම ගියෙන් ඔන්න මේ ශාලාව අධිවරු වුණා. අනුරුද්ධ මහ රහතන් වහන්සේටම දැනුම් දුන්න ස්වාමීන් වහන්සේ ශාලාව වැඩ ඉවරයි. මට මේක පූජා කරගන්න අවකාශ ලබා දෙන්න. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඉදිරිපත් වෙන බුදුපාමොක් 500ක් සංගණයෙතන වැඩම කරවගත් දානෙට. එදා මේ රෝහිණී කුමාරිකාව තමන්ගේ මිතුරියන් හා වැඩිහිටියන් එකතු වෙලා ඉතා ප්‍රණීතව උදේ දානේ දවල් දානේ සම්පාදනය කළා. උදේට කැඳ අවුල් වැනි දේවල් පිළිගැන්වුවා, දවල්ට පින්නපාත් දානේ බොහොම රාජකීය භෝජනයේ සම්පාදනය කළා. එදා මෙතුමියට අසමීපේ අමතක වුණා. තමන් අනිත්‍යයට වඩා මහසල උඩුවියම් දැන්න වටිතරයට පීවෙලියලු අසුන් තැනේවා පාදෝනා පැන්නේලවා තිබුවා හැම උපස්ථානයක්ම සියකින් කළා. පුදුමී කියන්නේ දාන දීලා අවසානයේ බානුවට මුළු සරුවාංගයේම තිබෙච්ච කුෂ්ඨ රෝග ලකුණක් වත් නැතුව සංසිඳිලා. එදා බණහද නාගණයට ඇතිවෙච්ච ප්‍රීතිය නිසා එතුමිය සෝවාන් ඵලයටදපත් වුණා. අන්තිමේ දැනට සක්‍ර භවනේ සද්දෝ රජුරංග අගමිනේස වෙලා ඉන්නවා. ඉතින් මෙතන සඳහන් වෙනවානේ ආරෝග්‍ය සම්පත්‍ය වර්ණ සම්පත්‍ය දෙකම ලැබුණේ ඇති. එතුමිය කරගත්ත පින්කම අප්‍රමාද පින්කමක්. ඒක නිසා එතුමියගේ ඒ ජීවිතේම ආනිසංසින් නිදෙන්නේ කළා. ඒ සිද්ධිය ඈත අතීත සිද්ධියක්නේ. නැත භාගයේ කීපයක් අපි දැකලා තියෙනවා. නා උයන ආරණ්‍ය සේනාසනයේ පටන් ගත්තේ 957 අවුරුද්දේ ජූලයි මාසේ 23. ඒ ප්‍රධාන දායකයෙකුට අමරසිංහ මහත්මයා කියන්නේ එම්පී අමරසිංහ මහත්මයා ඉස්සර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉහළ පන්තියේ නිලධාරියෙක්. එතුමාට ගොඩ බොහොම නිරෝගී හැබැයි වයස්ගතයි. එතුමාට අවුරුදු 60 පරිදී ජීවිතානිතර මාර්ගයක් ඇදී තිබුණා. ඒක පෙරමිනිති සියල්ල ඇති වුණා. විශාල ඉඩකඩම් කුඹුරු වතු පිටි මේවා තිබුණ ඔක්කොම යාට අරිමි වෙන්න ගියා. දරුවෝ මෙයාට විරුද්ධකම් කළා. සේවක සේවිකා විරුද්ධකම් කළා. මෙතුමාගේ තිබිච්ච වත්තන් සියල්ලම ඒ අය පැහැර ගත්තා. අන්තිමේදී ගමේ පන්සලේ ආමුදුරුවොත් මෙතුමා එකම නාපත් වුණා. ඒ මුළු ගමේම ප්‍රභූවරයෙක් හැටියට හිටියේ. අන්තිමේ මෙතුමා කල්පනා කළා මට මේ ඔක්කොම එපා. මම යනවා ආරණ්‍යයට කියලා. ආරණ්‍යයට ඇවිල්ලා මහා උපාසකතුමා වුණා. මහා චපසරු මහත්මයා වුණා. හතර පොහොටම සිල් ගන්නවා. දවස තුන් වෙලේ බුදුන් වඳිනවා, පිරිච්චියන භාවනා කරනවා. සංඝයාට සමාත දාන වියන්දක් වෙනවා, කැඳ වියන්දක් වෙනවා. කුණු අතුරාදලා දෙනවා, පඬු වුණු කරලා දෙනවා, බෝඹ කළුණු කරලා දෙනවා. සිවුරු හොදනවා, සිවුරු පඬු හොවනවා. සංඝයාගේ කුදුමා උපස්ථානයන් කරමින් බොහෝ කුසල් කරගත්තා. මනත් ඉගෙන ගත්තා. ඕම දැන් එතුමාගේ වයස අවුරුදු 65 දී තිබුණු මාරකේ මග ඇරුණා. මග ඇල කොච්චර ජීවත් වුණාද? අවුරුදු 87 ජීවත් වුණා. ඒ අවුරුදු ඒ 22 මේ තුමා පින්කම් වලින් ජීවත් වුණේ. අන්තිමේදී ගරුකාටියේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට වගේ මෙතුමාට දායකයන්ගෙන් උපස්ථාන ලැබීගෙන තමයි අවසාන කටයුතු සිද්ධ වුණේ. එතකොට මේන් පැහැදිලි වෙනවා ආරෝග්‍ය සම්පන්නිය වගේම දීර්ඝාස ලබන්නට අප්‍රමාදව කරන කුසලයේ උපනිස්තර වෙන්නේ ඇති මේකක සිද්ධියක්. අනිත් කාණේ තමයි ගල්දුව ආරන්නේ ප්‍රධානත්වයේ දරා සිටි සුමන කරුණාරත්න මහත්මයා. අපරිතින් පිය කෙනෙක් වගේ බොහෝ මිහිතයි. එතුමාට වයස 69 දී මාරකයක් තිබුණා. එතුමාගේ ජන්ම පත්‍රයේත් මේක සඳහන් වෙලා තිබුණා. එතුමා බාන නාලි වාක්‍යයේත් මේක සඳහන් වෙලා තිබුණා. දිනේ වෙලාව හිටා. වයස 69 පිරීලා එක්තරා පොයක් දවසක අහවල් වෙලාවට මේ පරිලෝ යනවා කියලා ඔක්කොම සතහන් වෙලා තිබුණා. එතුමා උපන්න නැකතට උපන් දිනේම උපන්න තවත් පිටි ලංකාවේ තියෙන මහා බාරකාර කෙනෙක්. එතුමා බොහොම ප්‍රසිද්ධ වූ මුගක් කෙනෙක්. නමුත් එතුමාට මේ පින්දාම් කරගන්න අවකාශ ලැබිලා තියෙනවා අඩුයි. එතුමාගේ මරණයත් හරියට ඒ දිනේට නියමිතයි. ඒ දිනේ එතුමාගේ ජීවිතක්ෂය සිද්ධ වුණා. නමුත් සුමන කරුණාරත්න මහත්මයා බොහොම කුසල් කළා. තමන් වැඩ කරපු කොම්පැනි දෙකකින් විශ්‍රාම අරගෙන උදේ හවස හොඳින් භාවනා කරනවා, බුදුන් වන්දිනවා, පිරික්කියා ගන්නවා, බණ පොත් කියවෙනවා, ආරණ්‍ය සේනාසනයේ සතිපතාම ගිහින් ධර්ම සාකච්ඡා කරනවා, කෝටි ගණන් ධනෙ වැය කරන ආරණ්‍ය සේනාසනයේ වැඩ කෙරෙව්වා. ඔය දිහා ආගමික වත් පිළිවෙත් වලින් දවස ගෙවාගෙන ගෙවාගෙන ගියා. මාර්ගයේ මඟ ඇරුණා. අවුරුදු 86ක් එතුමා ජීවත් වුණා. එතකොට මේ ආදී හේතු තව කොච්චර තියෙනවද? ඒෙන් අපට පැහැදිලි වෙනවා ආයුෂ ලබන්ද, ආරෝග්‍ය සම්පත් ලබන්ද, වර්ණ සම්පත් ලබන්ද, සුගති සම්පත් ලබන්ද, උසස් වංශ වජ්ජීත ලබන්ද, හොඳ මානදාසයත ගෙවල් දරුවන් ලබන්ද, හොඳ ශාස්ත්‍රීය කෙදකඩන් ලබන්ද, හොඳ පින් ඇති දූ දරුවන් ලබන්ද, හොඳ සේවක සේවිකාවන් ලබන්ද, හොඳ කීර්තියක් ලබන්ද, සතුන් ජීවත් වෙන්න, නිරෝගී වෙන්න මොනම බයක්වත් නැමේ උපකාර වෙන්නේ. මේකෙන් අප්‍රමාදව රැස් කරගන්නේ කුසල ධර්මයන්ගේ ශක්තියයි. ඒක තමයි අර මහා ධම්මඵල ජාතක දේශනේ සඳහන් වෙන්නේ. ධම්මෝහවේ රක්කති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමවහාති. ඒ සානිසංසෝ ධම්මේ සුචින්නේ නෙදුග්ගතින් ගච්ඡක ධම්මචාරී. කුසල ධර්මයේ හැටියට මේ තැනැත්තා මනමින් රැක ගන්නවා. මනාව රැස් කර ගන්නාද කුසල සම්භාර ධර්මයේ මෙලව පරිලව නිවන කියන ත්‍රිවර්ග සම්ප්‍රාප්තම ගෙන දෙනවා. ධර්මචාරියා කිසි කලක දුගතියකට දුකට වැටෙන්නේ නැහැ. මේක ධර්මයේ ආනිසංසයයි කියන එක ගාථාව සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී බෝධිසත්ව චරිත රාශියකින් අපට තව දේවල් ගෙන ගන්න තියෙනවා. මේ කුඩා දරු දෙපළටත් එක බොහෝම කෙටි බෝධිසත්ව චරිතයක් මම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අප්‍රමාද වීමේ ආනිසංස මොනතරම් ප්‍රයෝජනද කියන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ රටක රජ කෙනෙක්. බොහොම ධාර්මිෂ්ඨයි. ඒ ළඟම රාජ්‍යයේ රජතුමා මේ බෝධිසත්ව රජුවන් එක්ක ඊර්ෂ්‍යයි. මොකද තමන්ගේ රට ජීවුනේ නැහැ. මිනිස්සු සමගේ නැහැ. කලත වැහියේ නැහැ. ගවිතන් ශාස්ත්‍රීයක නැහැ. නමුත් බෝධිසත්වයන් වහන්සේගේ රාජ්‍ය බොහොම ශාස්ත්‍රීයයි. යමයා බොහොම සමගි. බොහොම සොයන සම්පත් ඇතුව ඒ මිනිස්සු සැපසේ ජීවත් වෙනවා. ඒක ඊර්ෂ්‍යා කළා. ඒ රට පැහැර ගන්න යුද්ධයක් කරන්න සූදානම් වුණා. ඒ රටව දෙක අතරේ තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාවේ ඉන්න දිවස්සති තාපස කෙනෙක්. දෙරටේ මැත්තු ඇවිල්ලා මේ තාපසතුමාණන්ගෙන් උපදෙස් ලබනවා. විරුද්ධ රජුගේ වේලාසනින් ඇවිල්ලා තාපසයන් වහන්සේට වැඳලා බුද සත්කාර කරලා කිව්වා ස්වාමීනි අපි මේ ළඟ තියෙන රාජ්‍ය අල්ලා ගන්න රට යුද්ධ කරන්න යනවා. අපේ කාටද ජය පරාජය? තාපසයන් වහන්සේ දිවසේම බලලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා. ඉතින් එතුමා බොහොම සැනසෙල් ඉඳපත් උනා එනම් මං ජයග්‍රහණය ලැබුවමනේ කියලා. ඒ තාපසයන් වහන්සේ කියපු දෙයක් වරදින්නේ නැහැ. ඊළඟ දවසේම බෝධිසත්ව රජුරෝ ගියා. බෝධිසත්ව රජුරෝ ගිහිල්ලා අර වගේ වැඳලා ඇව ස්වාමීනි මේ සමීප රාජ්‍යෙන් අපට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා සටනක් කරන්න දැන් ආවල් දවසේ රසන සටන් රතම් පටන් ගන්න අපි දෙපාර්ශ්වයෙන් කාටද ජය පරාජය දැන් තාපසයන් වහන්සේගේ කල් ඇතුව දැනගෙන තිබුණනේ පිටුවම කිව්වා තමුන් වහන්සේට පරාජය ලැබෙනවා දැන් බෝධිසත්වයන් වහන්සේනේ මේ අහන්නේ බෝධිසත්වයන් වහන්සේක පාත පරාජය පිළිගන්නේ කැමති නැහැ උන්වහන්සේ තියෙනවා විශේෂ වැටහීමක් ඒ කියන්නේ ආය කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය කියලා ප්‍රඥාවේ අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනම බෝසතාණන් වහන්සේලා තියෙන. ආය කෞසල්‍ය කියන්නේ යම්කිසි දියුණුවක් යම්කිසි අභිවෘද්ධියක් යම්කිසි අර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන හැටි දැන ගැනීම ආය කෞසල්‍ය. අපාය කෞසල්‍ය කියන්නේ යම් දෙයක් පිරිහෙනවා නම් විපත්‍යය තියනවා නම් වර්ධෙනවා නම් ඒ බව දන්නා නුවණ අපාය කෞසල්‍ය. උපාය කෞසල්‍ය කියන්නේ වර්ධින්නේ නැතුව, පරදින්නේ නැතුව, අභාගත යන්නේ නැතුව යම් කිසි දෙයකින් හදිසියෙන් තීරණ අරගෙන දියුණුව සලසා ගැනීමේ නුවණට කියනවා උපාය කෞසල්‍ය. මේ තුනම තියෙන බෝසතුන් වහන්සේට දැන් මේ තාපසයන් වහන්සේ කියන්නේ අපාය කෞසල්‍ය තමුන්නාසෙට පිළිහිමක් වෙනවා කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ දන්නවා දැන් දිවස් ඇති තාපසයා කිව්වම වර්ධෙන්නේ නැහෙනි. බරුවක් වෙන්නේ නැහැ, බරු කියන්නේ. නමුත් බෝසතුන් වහන්සේ හිතනවා හොඳයි. මම පරදින්නේ ඉන්නේ කෙනානේ. මම පරදින හේතුව අහන්න ඕන. අන්න අපාය කෞසල්‍ය දැන් අවදි කරගත්තා. පරදින හේතුව අහගන්න ඕන. ඊළඟ උන්වහන්සේ හිතනවා ඊළඟ මං ජය ගන්න හේතුව හොයාගන්න තෝරන අන්න ආය කෞසල්‍ය. එයින් පරදින හේතුව වළක්වලා ජය ගන්න හේතුව අවදි කරගෙන උන්වහන්සේ ශ්‍රමික වේතුව මේකයි මගේ ජයග්‍රහණේ ඉලක්කය කියලා උන්වහන්සේ තෝරගත්තා. අන්න උපාය කෞසල්‍ය. දැන් ඉතින් මේ තාපසයන් වහන්සේගෙන් අහනවා බෝසතුන් වහන්සේ තාපසයන් වහන්සේ අනිත් සද්දිරෝ ජයගන්නේ මම පරදින්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද කියලා. ඒකට කිව්ව තමුන්නාසලා දෙපිරිසේ උග්‍ර සටනක් යන වෙලාවක් එළඹෙනවා. එනාමේ දෙරට රජිගුණිත ආරක්ෂක දේවතාවෝ දෙන්න අහසේ වෘෂභ රාජයන් හැටියට කොරෑන ගන්නවා. පරදින්නේ තමුන්නාසගේ පැත්තේ වෘෂභ රාජයා කළු පාටයි. දිනන්දින රජිරුවන්ගේ පැත්තේ දේවතාවා සුදු පාට වෘෂභේ. එයා බලගතුයි. ඒ බලගතු සුදු පාට වෘෂභයා කළු පාට වෘෂභයාට ඇනලා බිම දානවා. අන්න එතන තමුන්වාසයේගේ පිරිස පරාජයටපත් වෙනවා කිව්වා. අන්න දැන් තෝඩගත්ත අපාය කෞසල්‍ය පිරිහෙ නැති හොයාගත්තා. ඊළඟට ආය කෞසල්‍ය කියන්නේ දැන් දියුණු වෙන හැටි උන්වාසී හිතෙනවා. හොඳයි ඊළඟට ඇවම ඒ අහසේ ඇනගන්න පොර ඇනගන්න වෘෂභ රාජයන් හැටියට දේවතාවෝ දෙන්න පේන්නේ කාටද කියලා. කිව්වා දෙරටේ රජුරුවන් දෙන්නටයි දෙතිදිසේ සේනාධිපති දෙන්නට කියනවා. අන්න දැන් බෝසතුන් වහන්සේ උපාය කෞසල් ඊළඟට අවදි කරගත්තා. අසුසනග්ග ඇඟිලි දෙක දික් කරලා ඇඟිලි දෙක එකට එක තද කරලා අසුසනග්ගල කිව්වා. තාපසයන් වහන්සේ මම ජය ගන්නවා කිව්වා. අන්න උපාය කෞසල් හිතෙන් තෝරගත්තා. මේක බොහොම වැදගත් පාඩමක් අපි කාට. හැම දෙයකම පිරිහීමේ හේතුවක් තියෙනවා, දියුණුවේ හේතුවක් තියෙනවා. පිරිහීමේ හේතුව වළක්වාගෙන දියුණුවේ හේතුව අවදි කර ගැනීම තමයි උපාය කෞසල්‍ය. මේක බොහොම අවශ්‍ය දෙයක් තමයි රැකියාවක් කරපත්, වෛද්‍ය සේවය කරපත්, අධ්‍යාපන කටයුතුදී සිටියත්, පරිදි වූ නැසිනලක්වත් හැමෝටම මේ විදිහේ කරුණු තුන අවශ්‍යයි. ආය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු තෝරගන්න. පිරිහෙන්නේ නැතිවෙන්නේ උපා ආය එවාගෙම ආය කෞසල්‍ය කියන්නේ දියුණුවේ හේතු හොයාගන්න, අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු හොයාගන්න. එහෙන් පිරිහීමේ හේතු වහලා දාලා යටපත් කරලා දියුණුවේ හේතු අවදි කරගැනීමේ නුවණ උපාය කෞසල්‍යය. දැන් ඉතින් ඔන්න නියමිත දාසෙට යුද්ධ පටන් ගත්තා. යුද්ධ පටන් ගන්නකොටම බෝධිසත්වයන් වහන්සේගේ සෙන්පතිතුමාට කිව්වා, අපේ පිරිස අපේ මේ සේනාව පසුබට වෙන අවස්ථාවකදී අහස බලා මට කියන්න ඕනේ කිව්වා. දැන් මොන දවසක් උග්‍ර සටනක් යනවා, මූණෙන් මූණ දැන් ජය පදාගේ ළඟයි. ඔය නගත බෝසතුන් වහන්සේගේ පිරිස දැන් පස්සෙන් පස්සට එනවා. දැන් දුබල වේග දෙනවා. එතකොට මේ සෙන්පති අහස බැලුවාම සුදු පාට වෘෂභයෙකුයි කළු පාට වෘෂභයෙකුයි පොර ඇන ගන්නවා අහසේ. කළු පාටේ කෙනා දැන් දුබල වෙලා වැටෙන්න යනවා. රජුරණික දෙවියන් වහන්සේ මෙන්න අහසේ අර දෙන්න පේනවා පේනවා කියලා. බෝධිසත්ව රජු මිදුලට දැස්සා. දහසක් බල ඇති දුන්නක් අරගෙන දීමන්ත තුඩකේන ඊතලයකින් සුදු පාට වෘෂභ රාජයාට ඊතලේ විද්දා. විද්දාමයේ දෙන්නම අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ තමන්ගේ පිරිසේ උද්යෝගී මත් කරලා උනන්දු කරලා සටන මෙහෙයවුවා. විරුද්ධ පාර්ශ්වික පිරිස බිඳ වැටුණා. තමන් වාසගේ පිරිස ජය ගත්තා. දැන් එතකොට උපාය කෞසල්‍යෙන් ජය ගත්ත හැටි මෙන්න මේවා අපිට දැන් වැදගත් වෙන. විභාගෙට ලියන්න ගියත් අපිට මේක අවශ්‍ය වෙනවා. මෙහෙම ලිව්වොත් වරදිනවා, මෙහෙම ලිව්වොත් හරියනවා කියලා තේරුම් අරගෙන හරියන්නේ ඇතුල කරනවා. ඒ වගේ තමයි හැම දෙයකදීම. ඉතින් මේ වාගේ බෝසතුන් වහන්සේගේ බෝධිසත්ව චරිතවලින් අපට බොහෝම දේවල් ජීවිතයේ එකක් දෙකක් මේ සිය දහස් ගණන් දේවල් අපිට ගන්න තියෙනවා. රංගුවන් වාගේ උපදේශ මේවා අපට අවශ්‍යයි මෙලව දුණුවට පරිලෝ සුගතියේ සාන්ත නිවනට. ඉතින් අදත් මේ සිද්දකලේ උපාය කෞසල ඥානය මෙහෙවීමයි. ඒ කියන්නේ පින්වත් සෙන්පති පක්ෂවීර මහත්මයාගේ වයස අවුරුදු 75 අයියට සම්පූර්ණ. දැන් මේ 76 දවස තමයි ගත කරන්නේ. එතකොට මේ වෙලාවේදී ආගමනුකූලව කටයුතු කිරීම නිරෝගී සුවයට දීර්ඝාසයටත් අත්‍යවශ්‍ය හේතුවක්. අන්න ආය කෞසල්‍ය තෝරාගත්තා. ඒ වගේ මේ වෙලාවේ නිකමට අත්හැරලා දාලා හිටියනම් ඔය වෙන දෙයක් වෙච්චා කියලා අත්හැරලා හිටියනම් අන්න පිළිහිමේ හේතුවක්. දෙහෙත් නොගෙන හිටියනම් නොසලකා හිටියනම් ගණන් නොගෙන හිටියනම් ඒක දෙපැත්තේම ගුණධර්මයන්ගේ පවා පිළිහිමේ හේතුවක්. ඒක තේරුම් අරගෙන එම නිස්සද්දුනේ නැහැ. මේ වාගේ කුසල ක්‍රියාවක් කරන්න උනන්දු වුණා. අන්න අපාය කෞසල්‍ය තෝරාගෙන ආය කෞසල්‍ය තෝරාගෙන ඊළඟ දැමි උපාය කෞසල්‍ය සම්පූර්ණ කළා. ස්වාමීන් වහන්සේලා ලද ප්‍රමණයින් පිළි අරගෙන බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පින්කම සංවිධානය කළා. එයින් මේ උපාය කෞසල්‍ය ඥානය නිසා දැන් ඉතින් වැඩගත් පින්කමක් ආශිර්වාද පින්කමක් සම්පූර්ණ වුණා. මේ ඥානසංස අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. අර ඉස්සරේ බුදුරජාන් වහන්සේ වැඩි ඉන්න කාලෙක කොසෝ රජුන් හිටියා බොහොම යුද්ධයට පළපුරුදු ඇතින්නම් බද්දේරක කියලා. මේ ඇතින්න වයස්ගත වුණා. ඒ නිසා නිදන් යවෙදෙන්න ඇරියම නිසා මේ ඇතින්න දවසක් වතුර බොන්න පොකුණකට බැලලා පොකුණේ එරුණා. දැන් ගොඩෙන්න බැරුව දැන් ධනස් පමණ මන්දේ එරිලා මේ ඇතිනෙන්ට පයක් උස්ස ගන්න බැරුව දැන් ඉතින් බොහොම හිතේ කලබලෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ උපදේශයක් දුන්න ඔය ඇතින්න ගොඩගන්න කමදාලා පුළුවන් කමක් නැහැ. ඇදලා ගන්න බෑ. පළු අරවතයක් වගේ බරයිනේ අනික ඉරිලා නින්නේ. එනිසා මේ ඇතින්න ගොඩගන්න තියෙන එකම උපාය නම් මේ විල්තරේ දෙපැත්තේ යුද සේනාවක් සන්නද්ධ කරලා යුද බෙර ගස්සන්නයි කිව්වා. යුද බෙර ගස්සන කොට මේ ඇතිනට ආපු වේගේ කොච්චර දෙක පින්මට ගොඩාවන්නේ. ඒ වගේ අපේ පස්වීර මහත්මයාට මේ වගේ පින්කම් කරනකොට දැන් මේ එරි ඉන්න දුර්වලතාවයෙන් ගොඩ වෙලා සිංහ රාජේශාගේ එන්න පුළුවන්. අපි ආරාධනා කරන්නේ එහෙමයි. රෝගාබාධ අභිභවාගෙන නිරෝගී කයක් ඇතුව අර සිංහ වෙසින් තමන්ගේ කය ඔසවාගෙන හැම ඉරියව්වකම බොම කර්මන්නේ බුද්ධ වන්දනා කරනවා, සීල් සමාදන් වෙනවා, පිරිස් සජ්ජායන කරනවා, දරුවන්ට උපදෙස් දෙනවා, එවාගෙම ගෙදර දොර වැටියක් බලන එලිමානිය විදෙනවා, යව්ව තපෙනවා, මේ හැම දෙයක්ම කරනකොට රෝග සතුරා සීසීකඩ දුවනවා, පරසක් වල යනවා, Taman නිරෝගී ජීවිතයකටපත් වෙනවා. මේ වගේ අයියක් තමයි මේ පින්කම් වලින් ලැබෙන්නේ. මේ වාට කියනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව උපාය කෞසල්‍ය. ඒ වාගේ ශක්තියක් ඇති කරගන්න පුළුවනි මේ අප්‍රමාදව කරන කුසලයන්ගේ ශක්තිය. දැන් අපට උනත් දැන් මේ ප්‍රථමයෙන් මේ සුනාමියට අවේච ඇති අපි කතා කළා. ඒ වෙලාව සිහි වෙන කොටක් තමයි හිතේ ශක්තිමත් වෙනවා. ඒ මොකද අපි හැතරෙන ධර්මයේ තුලින් අපි ජයග්‍රහණේ ලැබෙන ඇති. ඒක නිසා සෙන්ප්‍රතිතුමා පස්වීර මහත්මයා බොහෝම උසස් යහපත් ජීවිතයක් ගත කළ කෙනෙක්. අපි දන්නවා අර පුනරුත්ථාපන කාලයේ ළමයි තියාගෙන එයත්න් රැක බලාගෙන එයත්ෝ ගොඩගත්ත හැටි. මේ වගේ කී දහහක් දෙනාට උදව් උපකාර වුණාද? ඒ වගේම තමන් රාජකාරී කරන කාලේ බොහොම නීත්‍යානුකූලව අවංකේ සේවය කළන සතතියම් කිසි ආරක්ෂාවක් සැලසුවා ඒ කාලේ. තමන්ගේ දරුවනොත් ඒ විදිය ආරක්ෂක අංශවලටම යොමු කළා සතේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන. මට මතකයි මේ පින්වත් පස්සේර මෑණියෝ මට සමහර දවසවල ලියලා එවනවා ස්වාමීනි අපට ඕන රට රැකගන්න අපේ මේ දරුවන්ට අපේ ශක්තිය දීලා තියෙන රටේ ආරක්ෂා සඳහා කටයුතු කරන්න. ඇත්ත වශයෙන්ම ඒක දැන් මේ මව්පියන් දෙතනගේ ආශිර්වාදය ඇතුව දරුවන්ගේ සිද්ධ වෙනවා. ඒකත් සිහි කරගරි හිතේ ධෛර්යය ඇති කරගන්න පුළුවනි මම මේ වාගේ යහපත් දරුවන් ඇදුවා මේ වාගේ යහපත් ජීවිත බෞද්ධ ජීවිතයක් ගත කළා මේ වාගේ මගේ පුණ්‍යාත්මයේ ජීවිතය අවුරුදු 75ක් නිවැරදි ජීවිතයක් හැටියට අනවද්දි ජීවිතයක් හැටියට පවත්වගෙන ආවා ඒ ශක්තිය මම ගොඩ එන්නට ඕනේ කියලා හිතේ හයිය ඇති කර ගැනීමෙන් තමයි විශාල ධෛර්යයක් උපදවා ගන්න පුළුවන්. එතුමනක් නෙමෙයි මේ වාගේ පින්කම් කිරීමේදී ඇති කරගන්න කුසල ශක්තියේ ආනුභාවය අදට නෙමෙයි නිවන දක්වාම භවයක් පාසා නිරෝගී ජීවිත ලබන්නට කාය ශක්තිය ඥාන ශක්තිය ඇති ජීවිත ලබන්න දුතුගමන රාජ්‍ය දවන්න වාගේ ඇතුන් 10 දිනකට බලන් කාය ශක්තිය ලබන්න මේ වාගේ පින්කම් හේතු වෙනවා. ඒවා පිහිටදරින් නිකන් නෙමෙයි රාජ්‍ය සම්පත් ඉඳින් නෙමෙයි තමන්ගේ సంతානෙහි ධර්ම සම්භාර ගොඩනගාගෙන බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන භවයෙන් භවයට සසරේ කෙටි කරගෙන අමා මහ නිවනට යන ගමනකුයි මේ සූදානම් කරගෙන යන්නේ. එනිසා අපි සැනසෙන්නට ඕනේ විශේෂයෙන් සෙන්පති පක්ෂවේද මෙතුමා සැනසෙන්නට ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ දෙසු අප්‍රමාද ප්‍රතිපදාපත ඒකාන්තයෙන්ම අනුගමනය කරන්න පුළුවන්කම කියනවා. ඒ ප්‍රතිපදාවේ පීවරක් ගන්න යන ගමනේ කීයමට අපේ ශක්තිය ලැබේවා කියලා අදිස්ථාන කරගන්නට ඕන. එසේ අදිස්ථාන කරගන්න අතරත අද අපි මේ අවස්ථාව බොහෝම සතුටින් මේ සම්බන්ධ කර දුන්න පසුගිය 20 වෙනිදා අපි ගල්දුවේ සිට මහරය 12ට පමණ කොළඹ බල ආවේ. ඒ නුගතේ වාහනය අපට සපයලා දීලා තිබුණු මේ පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නවා දුලීප් විජේසේකර මහත්මයාගේ වාහනය. ඒ ගෙදරින් මට ආරාධනයක් එන අනේ ස්වාමීන් අපට 22 වෙනි දාන දිය ගන්න ඕනේ කියලා. මං කිව්වා 22 වෙනි දා මේ වාගේ ඉතාම වැදගත් පින්කමක් හොදාගෙන තියෙනවා. ඔයත් අන්න වෙන අවස්ථාවක් අපි ලබා ගනිමු. දැන් නම් මේ වෙලාව ඇතුළතේ අපේ හිතයිසේ කල්යාණ මිත්‍ර කෙනෙක් මේ සෙන්පති පස්වේද මහත්මයා බොහෝ කාලයක් අපි සුහදව දමෝපියන් වාගේ ආශ්‍රය කර දෙන්නේ එතුමාගේ ඉත වැඩගත් දිනයක අප මේ පින්කමක් කරන්න සූදානම් කරගෙන තියෙනවා කියලා ඇත්තන් කිව්ව ඇත්තොත් බොහොම සන්තෝෂ වුණා. ඊයාව ආරාධනා කරන්න මේ සීල භාවනා පන්තියට. ඒ වාගේ පින්කම් පවා අවස්ථානුකූලව කරගාලා මේ මහත්මයාගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ පින්කමට අපි සහභාගී වෙන ලැබීමම ඉත වැඩගත් සන්තෝෂයට සනසෙල්ලට හේතුවා කියලා අපි සලකනවා. නිසා ඒ වෙනුවෙන් දැන් මේ පින්කම සංවිධානය කරගත්තා ධාන්‍යාපේ දොස්තර අභේ නානායකාර මහත්මයාට නෝනා මහත්මයාට නිවාඩු අරගෙන මේ පින්කමට පූර්ණ සහාය අනුග්‍රහය දුන්නා. එවාගේ පින්වත් නිමල් කාර්යරත්න මල් සලකන්නේ අපේ නැගෙනේ කෙනෙක්මයි කියලා තරම් අපට කරුණාවන්තයි. එතුමියත් තමගේ රාජකාරීත්වයේදී මේ ඇවිල්ලා සහභාගී වෙනවා. ඔය වාගේ කල්යාණ මිත්‍රයන්ගේ සහයෝගයෙන් යුතුව මේ පින්කම ඉතාම හොඳින් අද සිද්ධ වුණා. කිසිම අඩුපාඩුවක් උනේ නැහැ. ඒ අපිට බොහොම වෙහෙස ඇති කියලා සමහර අයත් කියනවා. මට නම් ඒ වෙහෙස දැනුනේත් නැහැ. ඒ දැනුනේ නැත්තේ හිතේ සන්තෝෂේ නිසා. නිසා මා ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්නතුරු මේ වාගේ සිල්වත්, ගුණවත්, ඥානවත් දමෝපියන් වැනි කල්යාණ මිත්‍රයන් දකිමින් ඇසුරු කරමින් අපට නිවන් මඟ යා ගන්න තිදිරියත් වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එනිසා දැන් මෙතකින් මේ අස්පත් කර ගන්නා ලද දානමය, සීලමය, භාවනාමය කුසලයේ අදාපි මේ ආත්පසීම සැනසීමක් ඉඳෙන බුදු සසුන නොනැසී නොකෙදී අඳුරු නොවි. අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප දෙදෙනෙ තෙලෙහි නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවපත්ව සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපමණ අස්තර ගන්නේ කුසල සම්භාරයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේ පින්වත් පක්ෂයේ මහත්මයාගේ තෙම නැතිමේගේ මෞකේ සතර දිනා වහන්සේට සහ දෙපාර්ශ්වයේම යම්තාක් නියපල්ලෝගේ ඥාතීන් ඇතුළු ඒ සෑම දෙනාටම එවාගේම දොස්තර අභේ නානායකාර මහත්මයාගේ පවුලේ යම් කෙනෙක් නියපල්ලෝගේ සතුත් ඒ සෑම දෙනාටත් එවාගේම නිමල් කාර්යරත්න මේ දොස්තර මහත්මයාගේ අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේට තවත් නියපල්ලෝගේ ඥාතීන් ඇතුළු ඒ සෑමටත් අනිකොත් මේ මවුරු දෙපළක තව සහභාගී වෙන හැම දෙනාගේ මේ ජීසිනු ඥාතියෙන්ද මේ පුණ්‍ය ලාභයත් වේවා. මෙපින් මෙලෙන් ඒ සෑම දෙනාම භවයක් පාසා සුගති සම්පත් නිඳනේ කොට සතර දුකින් අත්මෙගේ සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා ආශා කරුණාවෙන් පින් පමුණු. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඌද නීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා ඌද මේ නිවසේද්දෙන් බඹතලේ දක්වා වෙසෙන්නා ඌද සීලම දිව්‍ය රාජ මණ්ඩලයේ බ්‍රහ්ම රාජ මණ්ඩලයේ මේ කුසලයේ අනුමෝදන් වෙත්වා. දිව්‍යමේ බ්‍රහ්මයේමයේ ආයු වර්ණ සප බල ඓශ්වර්යෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපයටත් බෞද්ධ ජනතාවටත් මේ නිවසේටත් මේ භූමියටත් ත්‍රිවිධ හමුදාටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් රාජපාලන තන්ත්‍රයේ නියුක්ත සෑම දෙනාටම සිනු වෛද්‍ය මණ්ඩල වලටත් දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ආශා මෛත්‍රීන් පින් පමුණු. එසේ මෙහෙතවත් මඳහත් අහිත්වා සෑම සත්‍යයන්ක් මෙම මාළඹේ ප්‍රදේශයේ පටන් අවත ගම් නගර ලංකාව දැමදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වේත්වා, නිරෝග වේත්වා, සෝපත් වේත්වා, තෙරුවන් සරණ වේත්වා, නිවන් මඟ ගමන් කෙරේත්වා, චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආශා මෛත්‍රීන් පින් පමුණු. තුන්සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරෝණට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් සෙන්පති පක්ෂේරේ මැතිතුමාණන්ටත් එම තිලකා පක්ෂේරේ මෑණියන්ටත් එවාගේම ජ්‍යෙෂ්ඨ පුත්‍ර සෙන්පති ජගත් මහත්මාණන්ටත් එවාගේම දෙවෙනි පුතුණුවන් වන සුරේෂ් මහත්මයාණන්ට, ඊවැගේ මේ දොස්තර නිසාන්ති සහෝදරී තුමියට, මේ සහභාගී වෙන නිමල්කා ආරරත්න දොස්තර මහත්මියට, මේ සහභාගී ලෙස සිසුන් වවුරුන්ට, මේ කුඩා දරුවන්ට හැම දෙනාටම අසනීපකම් අපලෝපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මානක බාධක සියල්ලම පිරුදුතු අඳුරසේ විහෙත විද්වාසිනේ වේවා. තබන තබන පීවරක් ගානේ කත්නාත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කදසොර සතුරු ගිනි ජල වශයෙන් අවියෝදාද විපත්ති හිරුදුතු අඳුරසේ දුරු වේවා. ගුණනුවනින් දන දාන්නේ යසේසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණ සතර සංග්‍රහ වස්තු දසපාරමිතාගේ බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනු වේවා. කාය චිත්ත පීඩාදියක් නොමවි කායික මානසික සැනසෙල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් වගේම ධර්මඥානෙන් භාවනාඥානෙන්ද දුණුවෙන් දුණුවටපත් වේවා. සිතුම නිරුවණකින් කල්පරොක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා පිරි ඉතිරි ශාස්ත්‍රයේ මේ සමෘද්ධිමත් වේවා. විංසත් සත්වර්ෂාදික කාලයක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් තෙච්චෙන්න නිරෝගී සුවයේ දීර්ඝාස ලැබේවා. සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රේ සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. භවයක් පාසා බක්කුල මහ රහතන් වහන්සේට මෙන්ද අනද මාහිමිපාණන් වහන්සේට මෙන්ද අනුරුද්ධ මහ රහතන් වහන්සේට මෙන්ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මෙන්ද විශාකා මහ උපාසිකා මාතාට මෙන්ද විහාර මහා දේවී මෞතුමියට මෙන්ද දුටුගැමුණු මහරජුරුවන්ට මෙන්ද නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් ඇතුව පාරමී පුරා ගන්ට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛයේ සමුදයේ නිරෝධයේ මග්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිමී සනසේ පැමිණවදාලේ සදාකාලික සාන්ත ප්‍රණීත අජරාමර ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සෑම කුසලයක් හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් බලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.